බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං නාමං වන්දාමි බුද්ද මමලං හදේට පෙන්ත්වා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සුප්පබුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම සාවකං යේ සන්දිවා චරන්තෝ ච භාවනාය රතෝ මනෝති විහාරවාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන අවසරයි සැදැහවත් වාසනාවන්ත පින්තුනි ඇමරිකා එක්සත් ජනපදයේහි ටෙක්සාස් ප්‍රාන්තයේහි ඔස්ටින් බෞද්ධ විහාරස්ථානයේහි වස් කාලය නිමිති කරගෙන සිදු කෙරෙන පින්කම් මාලාවෙහි අද දින මේ සීල භාවනා වැඩසටහනට සහභාගී වෙච්ච පින්තුන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් යුක්තව මෛත්‍රී සහගතව ඔබ හැම දෙනාම විහාරස්ථාන වෙනුවෙන් පිළිගන්නවා. ඉතින් මෙතෙන් පටන් අද මේ වැඩසටහන අප සිදු කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අප සාකච්ඡා කරමින් පැහැදිලි කරමින් ඒ සඳහන් විශේෂයෙන්ම භාවනාවට සම්බන්ධ කරුණු පැහැදිලි කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපට මේ වගේ කුසල් දහම් කරන්නට අවස්ථාව ලැබෙන්නේ සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච මොහොතක. ලෝකයේහි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ඉන්න උන්වහන්සේ කෙනෙක්ගේ දහමක් ලෝකයේ පවතින කාලයක තමයි අපට මේ වගේ කුසල් දහම් කරන්න ලැබෙන්නේ. ඒ සම්බුද්ධ ශාසනයකින් අපට ලැබෙන ලොකුම වරප්‍රසාදය තමයි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ඇසුරු කරන්න අවස්ථාව ලැබීම. බුද්ධ කියලා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ රූපකාය පමණක් නෙවෙයි උන්වහන්සේගේ අවබෝධය, උන්වහන්සේගේ ප්‍රඥාව. ධර්මය කියලා කියන්නේ උන්වහන්සේ දේශනා කරන්නා වූ සදහම් මඟ සුගතිගාමී වෙන්නටත් නිවන් මාර්ගය සඳහා දේශනා කරපු අනුශාසනයට අපි ධර්මය කියලා කියනවා. සංඝ කියලා කියන්නේ ඒ උන්වහන්සේගේ සරණ ගියපු මේ සම්බුද්ධ ශාසනය තුළ ප්‍රෞජ්ජා භූමියට පත් වෙච්ච නැත්තම් මාර්ගඵලලාභී උතුමන්ට අප සංඝ කියලා කියනවා. මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන අපට ලැබුණට පස්සේ අපේ ජීවිත අප ආධ්‍යාත්මික වශයෙන් ඉහළටම දියුණු කරගන්නවා. ඒ අතර අපේ එකටකින් සුගතිගාමී වීම සඳහා මාර්ගය විවර කරගන්නවා. අනෙත් අතින් සසර දුකෙන් සදහටම නිවෙන නිර්වාණාවබෝධය සඳහා කටයුතු සම්පාදනය කරගන්නවා. සමස්ත බුදුදහම කියලා කියන්නේ පිනතුනි සතුට ලබන මාවත, හිත පිරිසුදු කරගන්නා වූ ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ හිත පිරිසුදු කර ගැනීම අප අවශ්‍ය වන්නේ ඇයි? අපේ හිත පිරිසුදු කරගත් පමණට තමයි හිතේ සතුට සැනසීම සැලසෙන්නේ. එහෙදී ප්‍රධාන වශයෙන් අපි ලෝභ ද්වේෂ කියන අකුසල් දෙක අඩු කරගන්නවා. නැත්තම් අවිජ්ජා දෝමනස්ස කියන ප්‍රධාන කුසල දෙකක් අපට පීඩා ඇති කරනවා. අන්න ඒ මූලික අකුසල දෙක අප යටපත් කරගන්නවා. අවිජ්ජා කියන්නේ දැඩි ලෝභය. ව්‍යාපාද කියන්නේ අමනාපය. මෙන්න මේ කාරණා දෙක තමයි අපි මුලින්ම අඩු කරගන්නේ. දැඩි ලෝභයේ තියෙනකොට අපට හිතට කිසිම සැනසීමක් නැහැ. නිතර අපි යම් කිසි දෙයක් රැස් කරගන්න මගේ කියලා ගන්න දැඩි උත්සාහයක් කරනවා. ඒ අවිද්‍යාව තියෙන කෙනෙකුට දහමට පැමිණෙන්නටවත් දහම් පදයක් අහන්නටවත් එතැමිට අවස්ථා නොලැබෙන අවස්ථා බොහෝ විට තියෙනවා. ඒ නිසා ධර්ම මාර්ගයේ ආරම්භයේදීම සඳහන් කරනවා විනය ලෝකේ අවිද්‍යා දෝමනස්සං කියලා. ලෝකයේ පිළිවඳව තියෙන දැඩි ආසාවත් ද්වේෂය දුරු කරගන්න කියලා. අන්නේ කෙලස් දෙක අපි අඩු කරනකොට ඊළඟට මෝහය අඩු කරන මාවතට පිවිසෙනවා. මෝහය අවිද්‍යාව අඩු වෙන විදිහට එකාසකින් ධර්ම ශ්‍රවණය කරනවා, අනිත් අතින් ඒ ධර්ම සිහිපත් කරනවා, ඊළඟට ඒ ධර්ම සමති දර්ශනාසයෙන් වඩනවා. මෙන්න මේ ඔස්සේ තමයි ටිකෙන් ටික අපි අවිද්‍යාව නැත්තම් මෝහය අඩු කරන්නේ. ඊළඟට අපි කෙලස් ගැන සඳහන් කරනකොට ඊළඟට සඳහන් කරන කාරණය තමයි පංච නීවරණ අපි ටිකෙන් ටික අඩු කරනවා. අපේ හිතට පීඩාගෙන දෙන නීවරණ පහක් තියෙනවා. ඒ තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා. මෙන්න මේ නීවරණ අඩු වෙන විදිහට අපි සීල භාවනා දෙක යෙදෙනවා. එක අතකින් සීලවන්ත ජීවිතයක් ගත කරනවා, අනිත් අතින් භාවනා ඔස්සේ විශේෂයෙන් සමත භාවනාවක් කරනවා. බුදුදහමේ හැටියට ඒ වගේ හිත සමාධිමත් කරන භාවනා කමටහන් 40ක් දේශනා කළා තියෙනවා. බුද්ධානුස්සති ආදී අනුස්සති 10ක් තියෙනවා. ඒ වගේම පඨවි කසින ආදී කසින 10ක් තියෙනවා. උද්දමාතක විනිලක ආදී දසසුබේට අයිතිවන කාරණා 10ක් තියෙනවා. මෙත්තා කරුණ ආදී සතර බ්‍රහ්ම විහරණ තියෙනවා. ඊළඟට ආකාසානංචායතන ආදී අරූපාවචර ධ්‍යාන තියෙනවා. ඊළඟට ආහාරයේ පටික්කුල සංඥාව ධාතු මනසිකාරය වශයෙන් හිත සමාධිමත් කරන භාවනා කමඨාන් 40ක් බුදුදහම තුල සඳහන් කරලා තියෙනවා. අන්නේ කමඨානක් අපි ටිකෙන් ටික භාවිත කරනකොට වඩනකොට අර හිතේ තියෙනා වූ කාමච්ඡන්ද ආදී නීවරණ ටිකෙන් ටික යටපත් වෙනවා. ඒ යටපත් වීම හේතුවෙන් එකතකින් අපේ හිත සමාධිමත් වෙනවා උපචාර මට්ටමට. උපචාර කියන්නේ විතක්ක විචාර ආදී ධානාංග වලට අප සමීප වෙනවා. ඊළඟ තවදුරටත් ඒ කමඨාන් වශයෙන් හිත දියුණු කරනකොට අර්පණා මට්ටමට විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ ධානාංග පිටන සිතේ ස්ථාවර සමාධියකට සමතේකට අපිපත් වෙනවා. මෙන්න මේක තමයි නීවරණ අඩු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය. ඊළඟට මේ සමාහිත බව ඇති කරගෙන අපි ඒ සමතේම පාදක කරගෙන සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං පජානාති කියපු විදිහට ඒ සමාධිය උපයෝගී කරගෙන අපි අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා. අපේ ජීවිතයේ සකස් වෙලා තියෙන නාම රූප දෙක නැත්නම් රූප වේදනාදී ස්කන්ධ පංචකය නැත්නම් ඇස කන ආදී ආයතන රූප ශබ්ද ආදී බාහිර අරමුණු නැත්නම් චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු ආදී ධාතු 18 මෙන්න මේවා අපි අනිත්‍ය වශයෙන් නැත්නම් දුක් වශයෙන් අනාත්ම වශයෙන් සමුදය වශයෙන් අත්ංගම වශයෙන් මෙනෙහි කරනවා. අන්නේ මෙනෙහි කිරීමේ ප්‍රතිඵල විදිහට තමයි අවිද්‍යාව ටිකෙන් ටික අඩුවල යන්නේ. ඒ විතරක් නෙවෙයි සක්කාය දිට්ඨිය ආදී ඒ සංයෝජන ධර්ම අනුසය වශයෙන් දුර වෙනටත් මේ දහම් මඟ අපට හේතු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට කෙලෙසුණගෙන් හිත අඩු කරගත්ත පමණට තමයි අපේ මානසික සුවය දිනු වෙන්නේ. ධර්මයේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි අපේ ආධ්‍යාත්මික දිනු වෙන්න අපේ සතුට අපට පාලනය කරන්න පුළුවන් මට්ටමට අප ගන්නවා. සාමාන්‍යයෙන් ලෝක කෙනෙක් සතුට වෙන්නේ ලෝකයේ බාහිර තියෙන කරුණක් නිමිති කරගෙන. බාහිර දෙයක් හෝ පුද්ගලයෙක් හෝ යම් සිද්ධියක් පාදක කරගෙනයි ලෝකෙන්න බොහෝ දෙනෙක් සතුටට පත් වෙනවා. ඒකෙනොත් යම්කිසි දේ සතුටක් ලැබෙනවා. නමුත් ඒ ලබන සතුට ඔව් දීර්ඝ කාලෙන අපට පාත්වා ගන්න බෑ. ඕන වෙලාවකයක වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි කියමු අපට හොඳම මිත්‍රයෙක් ඉන්නවා. එයා නිසා නම් අපේ සතුට තියෙන්නේ ඒ මිත්‍රත්වය ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඇතැම් විට මිත්‍රත්වයේ දිගට තිබුණත් ඒක න අපට අහිමි වෙන්න පුළුවන්. ඒක නගේ ජීවිතේ අපට කලින් නැති වෙන්න පුළුවන්. ඒ වුණත් අපට දුකක් පවතිනවා. ඇයි අපේ සතුට තිබුණේ යා කෙරෙන නිසා. ඇතැම් විට අපි හොඳාක් ගුණවත් සිල්වත් ඇසුරු කරනකොට ඒක නගෙන අපි ලොකු විශ්වාසයෙන් ඉන්නවා. යා ගුණ දහම් වලින් පිරෙන්නේ නැහැ. අපේ හිතවත් කම අඩු වෙන්නේත් නැහැ. නමුත් ඒක න ඇතැම් විට අපට කලින් ජීවිතයෙන් සමු ගන්නවා. එතකොට අපේ සතුට සම්පූර්ණ ව්‍යාමතරන් තියෙන්නේ අපට අවසානයේදී ඒක දුකෙන් තමයි කෙලවර වෙන්නේ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බං පරවසං දුක්ඛං සබ්බං අත්ථවසං සුඛං කියලා. යම් කිසි දෙයක් බාහිර දෙයක් පුද්ගලයක මතනම් රඳා පවතින්නේ බාහිර කෙනෙක් විසින් පාලනය කරන්න පුළුවන් නම් අන්න ඒක දුකෙන් අවසන් වෙනවා කියලා. සම්බන් අත්තවසන් සුකන් නැත්තං සම්බන් ඉස්සරියන් සුකන් යම්සයක් තමන්ගේ අතේ නම් පාලනය තියෙන්නේ අන්න ඒක සැපදට හේතු වෙනවා කියලා. මේදී බුදුහාඳුර විශේෂ කාරණයක් දේශනා කරනවා. අත්ත දීපාදික්කේ විරත අත්ත සරණා නාඤ්ඤ සරණා කියන කාරණය. ධම්ම දීපාදික්කේ විරත ධම්ම සරණා නාඤ්ඤ සරණා කියලා දේශනා කළා. ධර්මය තමන් පහනක් දිවිනක් කරගන්න. ඒ වගේම තමන්ගේ සිතම තමන්ට පහනක් ආලෝකයක් කරගන්න කියලා දේශනා කළා. මෙන්න මෙතෙන්ට තමයි අපි අවසානයේ එන්නේ. අපේ හිත අප පිළිසරණක් ඇකවරණයක් කරගන්නට ඕන. ධර්මයේ පිළිසරණක් පහනක් දිවිනක් භූමියක් කරගන්නට කියලා දේශනා කළා. මෙන්න මේ ධම්මගයේදී තියෙන සුවිශේෂ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද තමන්ට තමන් පහනක් දිවිනක් කරගන්නේ කියලා. ඒකට මූලික වශයෙන් දේශනා කළේ සතිපට්ඨානය. සතර සතිපට්ඨානෙ වාසය කිරීම තමයි සැබවින්ම තමන්ට පිළිසරණක් කරගන්න ක්‍රමය කියලා. ඒ නිසා සමස්ත බුදුදහම කියලා කියන්නේ මොකන්ද කියලා ඇහුවොතින් අපට ඉතාම කෙටියෙන් කියන පුරන් දේ තමයි සතිය නැත්තම් සතිපට්ඨානය කියන කාරණය. වෙන පිළිදෙකින් කියනවා නම් සති සම්පජඤ්ඤය. තව පිළිදෙකින් කියනවා නම් සමත විදර්ශනා. වෙන පිළිදෙකින් කියනවා නම් සීල සමාධි ප්‍රඥා. විස්තරාත්මකව කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. වඩා විස්තරාත්මකව කියනවා නම් සත්‍ය බෝධිපාරමිතික ධර්ම. මෙන්න මේ ටික තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. අන්නේ දේශනා උන්වහන්සේ දේශනා කළේ කිසියම් අනුපිළිවෙලකට. පියවරෙන් පියවර තමයි ඒක ගැඹුරට යන්නේ. අන්නේ පියවරෙන් පියවර ගැඹුරට යන ධර්ම හරියට බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා පහරාද සූත්‍රයේදී සාගරය වගේ කියලා. සාගරේ වෙරළේ පටන් ටිකෙන් ටික තමයි ගැඹුරට යන්නේ. එකපාර මොහොත ගැඹුරු වෙන්නේ නැහැ. අනුකෝබනින්නෝ අනුකෝබ පොවනෝ අනුකෝබ පබ්බහරෝ කියලා සඳහන් කරනවා. ටිකෙන් ටික පහළට නැඹුරු වෙනවා ගැඹුරට යනවා සාගරයේ. ඒ වගේ තමයි මේ ධර්ම විනයත් මේ සාසන බ්‍රහ්මචාරියාවත් අනුකෝබ සික්ඛා අනුකෝබ කිරියා අනුපොබ්බ පටිපදා කියලා. සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ක්‍රමානුකූල වැඩ පිළිල කොස්සේ තමයි ඒ ගැඹුරට යන්නේ කියලා සඳහන් කළා. මෙන්න මේ ශාසනයේ තියෙන මේ අනුපූර්ව ලක්ෂණ නිසා ඕනෑම කෙනෙකුට කිසියම් පමණකින් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ශ්‍රාවකයෙක්ට තමන්ගේ බුද්ධි මට්ටමට සහ තමන්ගේ උත්සාහය මත ඕනෑම කෙනෙකුට කිසියම් ප්‍රමාණයකට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. එහි ආරම්භක පියවර තමයි කිසියම් කෙනෙක් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිව්වත් අනේ නමස්කාර පාඨයෙන්ම වුණත් කෙනෙකුට සැනසීමක් ඇති වෙනවා. නමස්කාර පාඨය කිව්වත් ඒකත් තමයි ලෝකෝ මානසික සැනසීම. එතනින් ආරම්භ වන මේ ධහම ඊළඟට අපේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා ආරම්භ කරනවා. බුදුන් සරණ යනවා, ධම්ම සරණ යමි, සංඝං සරණ යමි කියලා. බුදුරජාණන් වහන්සේගේ එක බුදු ගුණයක් හරි සිහිපත් කරලා ඒ උත්තමයන් වහන්සේගේ සරණ පිළිසරණ යනවා. උන්වහන්සේගේ තමගේ ජීවිතයේ ආදර්ශය බවට පත් කර ගැනීම, ආලෝකය බවට පත් කර ගැනීම. ඊළඟට ධම්ම සරණං ගච්ඡාමි කියලා ධම්ම සරණ යමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සදහම් මග මම සරණ යමි කියලා ධර්මයේ සෙවණට අපි එනවා. අන්නේ ධර්මයේ සරණ ගියපු කෙනා මේ ධහම තේරුම් ගන්නවා. එකාතිකින් මේ ධහම තුලින් අපට මේ ජීවිතයේ සතුට සැනසීම දිනු වෙනවා. අනෙක් පැත්තෙන් අපේ සසර ජීවිතයේ සුගතිය සුවපත් භාවය ලැබෙනවා. තාත් පැත්තකට ගත්තොත් ටිකෙන් ටික අපේ නිවනට සමීප වෙනවා. ධර්මයේ උපයෝගී කරගෙන සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිපෝ මගඵලලාභී උතුමන් සරණ ගියාට පස්සේ අපි අන්න ඒ ස්වාමීන් වහන්සේලාගේ ඒ ආර්ය ශ්‍රාවකයන්ගේ මග අනුගමනය කරලා උන්වහන්සේලා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියපු ආකාරයට ලෝකයාගේ අනුත්තර පින්කෙත කියන විශ්වාසය ඇති කරගෙන අන්න ඒ ස්වාමීන් වහන්සේලා තුළ තියෙන සුපටිපන්න උජුපටිපන්න ආදී මේ ගුණ සිහිපත් කරලා උන්වහන්සේලා අපේ ජීවිතයට ආලෝකය ආදර්ශයක් බවට පත් කර ගැනීම තමයි සංඝ සරණ යනවා කියලා කියන්නේ. මෙන්න මේ විදියට අපේ බුදු ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියා නම් ඒ තෙරුවන් සරණ ගිහපු ගමන් අපි ඊළඟට පැමිණෙන පහටද බුදු ධම්ම සංඝ කියන තෙරුවන් සමාදන් වෙච්ච ගමන් අපි ඊළඟට සමාදන් වෙන මොකද්ද? අපේ පංචශීලයේ සමාදන් වෙනවා. පානාතිපාතා වේරමණී, අදින්නා දාන වේරමණී කියලා පංචශීලයේ සමාදන් වෙනවා. එතකොට තෙරුවන් සරණ ගිය කෙනා ඒ ළඟින්ම ඔහුට ඊළඟට තියෙන පිළිසරණ තමයි සීලය, විශේෂයෙන් අපේ නිත්‍ය සීලය වන පංචශීලය. පංචශීලයට පැමිණීම සමගම අපේ ජීවිතේ විශාල පරිවර්තනයක් වෙනවා. අපි යා යුතු නොයා යුතු ගමන් මඟ අපට පැහැදිලිව දැනගන්න තියෙන මාර්ගය තමයි පංචශීලය. අපි ඇතමිට මේකට දක්වන සැලකිල බොහෝ විට අඩුයි. නමුත් බලන්න පේනවා තියෙන අපේ ජීවිතයේ මේ පංචශීල රැකපු නිසා අපට කොච්චර රැකවරණයක්, අපට ආශිර්වාදයක් පිටක් ලැබුණද කියලා. අද බලන ලෝකයේ දිස්සම විමසලා බලන විට ලෝකයේ කොතන හෝ තැනක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට මොකද හේතුව? ඔව්, පංචශීලයේ කොමනෝ ශික්ෂාපදයක් කඩවීම. ලෝක යුද්ධයක් තියෙනවා නම්, අසමගිකමක් තියෙනවා නම්, සත්ව ඝාතනයක් තියෙනවා නම්, යුද ආරවුලාදිය තියෙනවා නම්, මද්ද්‍රව්‍ය භාවිතයක් තියෙනවා නම්, සොරකමක් තියෙනවා නම්, එතකොට බොරු ප්‍රචාර ප්‍රවෘත්ති බොරුවට කියන දේවල් තියෙනවා නම්, ඒ හැම දෙයක්ම බලන්නේ පංචශීල කඩවීමනේ. ලෝකේ ඕනෑම තැනක සිරගියක් බලන්න ඒ සිරගවල් තියෙන්නේ ඇයි? පංචශීලයේ කඩ වෙන අයට ඉන්න තියෙන නේවාසිකාගාරය තමයි සිරගෙදර කියලා කියන්නේ. අන්න ඒ වගේ බලන්න පින තුනේ අප ඒ කරුණපයෙන් වැළකීච්ච නිසා අපිට බලන්න කොච්චර සැනසීමක් ජීවිතේට ලැබුණද කියලා. බුදුරජාණන් වහන්සේට අපි මෙන්න මේ පංචශීලය නිසාම ගරු කරන්න ඕන පින තුනේ. අපිට කොච්චර රැකවරණයක්, කොච්චර පිහිටක්, කොච්චර ආරක්ෂාවක් ලැබුණද මේ ධර්මය තුළින් අපි පංචශීල රැකපු නිසා. අපි අපේ අම්මා තාත්තට ආදරයෙන් සලකලා, අපේ ගෙදරත් අපි සමගියෙන් ගත කරලා, අපි දඬ බිය දඬුවමක් අපට නැතුව, ඒ බියකුත් නැතුව, දුගති බියකුත් නැතුව අපි මෙච්චර සාදීනව සැහැල්ලුවෙන් සහනෙන් ජීවත් වෙන්නේ පංචශීලයේ නිසා නේද කියන එක ගැන අපට ලොකු සැනසීමක් සතුටක් ඇති කර ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පංචශීලයෙන් ආරම්භ කරන අපේ මේ ආධ්‍යාත්මික සීලවන්ත ජීවිතය අපේ ආරයස්සනික මාර්ගයට ආවට පස්සේ සම්මාදිටිය ලැබුණට පස්සේ කර්මය ගැන සහ චතුරාර්ය සත්‍ය ගැන ධර්ම ශ්‍රවණයෙන් සම්මාදිටිය ලැබුණට පස්සේ අපි අර මුලින් පංචශීලයෙන් ආරම්භ කරපු අපේ සීලවන්ත ජීවිතය තවත් ගැඹුරට ගිහිල්ලා අර පංචශීලයේ තවත් වර්ධනය වෙනවා. ඒ පංචශීලයට පස්සේ ආගී මට්ටමක සීල වෙනවා. කොහොමද වෙන්නේ ඒක? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. දැන් සම්මා කම්මන්ත කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමෙන් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම. සම්මා වාචා කියන්නේ මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන මේ හතරෙන් වැන්වීම. ඊළඟට සම්මා ආජීවය කියන්නේ මොකද්ද? මිච්ඡා ආජීවන පහය සම්මා ආජීවෙන ජීවිතං කප්පේතේ කියලා කියනවා. ඒ කියන්නේ අපි ආජීව අට්ටමක සීල සමාදන් වුණොත් සමාදන් වන්නේ. ඕ මිච්ඡා ආජීවා වේරමණී සිකාව දැන් සමාදියම කියලා. මිච්ඡා ආජීවයෙන් වෙන් වෙලා මම ජීවිතයක් ගත කරනවා කියලා. මෙන්න මේක තමයි ආජීව අට්ටමක සීල කියලා කියන්නේ. බලන්න අපි අර නමස්කාරයෙන් පටන් ගත්තු අපේ ආධ්‍යාත්මික ජීවිතය. අපි ඊළඟට බුදු දහම සංගයෙන් පෙරවන් සරණ ගිහිල්ලා පංචශීලෙන් අපේ ජීවිතය සුචරිතවත් කරගෙන ඊළඟට අපේ ආජීව අට්ටමක සීලෙන් වඩාත්ම අප සිල්වන්ත ජීවිතයට පෙළඹිලා එය මාර්ගාංගයක් බවටපත් කරගෙන ඊළඟට අන්නේ සීලය විඤ්ඤෝ පසත්ත සීලය බුද්ධහදී නොනැති උතුමාංගිතින් ප්‍රශංසා කරපු සීලයක් බවටපත් කරගෙන ඒ සීලය සමාධි සංවර්ධනක සීලයක් බවටපත් කරගන්නවා. සමාධියට බර වූ ඒ සීලයම මෙනෙහි කරලා අපි සීල අනුසති භාවනා වඩනවා. එතකොට ඒක සමාධි සංවර්ධනක සීලයක් වෙනවා. ඊතරක් නෙවෙයි සීලය දිට්ඨිං චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා මට්ටමටත් එනවා අපි. ඒ මොකද ඒ සීලය දෘෂ්ටියෙන්ට නොවැටෙච්ච සීලයක් බවටපත් වෙනවා. ඒ සඳහා අප ධර්ම ශ්‍රවණය කරනකොට අපි අන්ත දෙකකින් දුර වෙනවා. මොකද අන්ත දෙක එකක් තමයි සංසුත කියන අන්තය. භාගතුන් වහන්සේ දේශනා කරනවා රූප වේදනාදී ස්කන්ධ පංචකයෙහි දුරවීම නිරුද්ධ වීම දකින කෙනා ඇත කියන සංසුත අන්තයට යන්නේ නැහැ. ඒ වගේම ස්කන්ධ පංචකය හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේත් නැහැ. උච්ඡේද අන්තයට යන්නේත් නැහැ. මෙන්න මේ සාස්වත සහ උච්ඡේද කියන අන්ත දෙකෙන් දුර වෙච්ච සීලයට තමයි කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා කියලා. ආරෂ්ඨංග මාර්ගයේ දර්ශනයත් එක්ක ඇති වෙන සීලය තමයි මේක. මෙන්න මේ සීලය තමයි අර සීලඹත පරාමාසය දුරු කරන මට්ටමට හේතු වෙන සීලය. මෙන්න මේ සීලෙන් අපි ඉදිරියට යනකොට අපි අපේ කායික වාචික සංවරය උපරිම මට්ටමින් තියාගන්නවා. අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවේ කියලා කියනවා සුළු හෝ වරදක් නොකරන මට්ටමට අපි බිය ඇති කර ගන්නවා. කරණමෙති සූත්‍රයේ දක්වනවා අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවේ කියලා. කරණමෙති සූත්‍රයේ දක්වනවා නචකොද්දන් සමාචරයකින්ති යේන විඤ්ඤෝ පරයෝපදීයෝ කියලා. නෝනැත්තංග සිනිග්‍රහ කරන සොළුව වරදක් නොකර ඉන්න මට්ටමට අපි අපේ හිත දිනු කර ගන්නවා. කායි වාචික සංවරය ඇති කර ගන්නවා. අන්නේ විදිහට අපේ සිල්වන්ත ජීවිතයක් ගත කරනකොට ඒ සීලිය සමාධි සංවර්ධනික සීලයක් වෙනවා. ඒ සීලිය ඔස්සේ අපි සමාධිය දිනු කර ගන්නවා. කිසියම් සමත කමඨහනක් භාවිත කරලා හිතේ තියෙන නීවරණ යටපත් කරගෙන අපේ හිත වඩාත්ම තැම්පත් කර ගන්නවා. විතක්ක විචාර ආදී ධ්‍යාන මට්ටමට හිත දිනු කරනවා. අන්නේ ප්‍රතිඵල විදියට ඒ සමාධිමත් චිත්ත සිතින් අපි සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං ඛජානාති කේ විදියට සමාධිමත් චිත්ත සිතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය අපි මෙනෙහි කරනවා. ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්ඛු විඤ්ඤාණ අනිත්‍යයි, රූප වේදනාදී ස්කන්ධ අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ පෙර නොතිබී හටගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අහුත්වා සම්බුතං හුත්වා නවවිසති. මෙන්න මේ අනිත්‍යතාවය මෙනෙහි කිරීමේ ප්‍රතිඵල විදියට ඒකාන්තයෙන් අපි බාහිර රූපයෙන් ටිකෙන් එක නිදහස් වෙනවා. බාහිර රූපය අපතේර ගන්න මොහොත බාහිර නිරුද්ධ වෙච්ච රූපයක් නේද කියලා අපි නුවණින් දකිනවා. අන්නේ බාහිර රූපේ Nirodhi දකින අපි අභ්‍යන්තරේ නාමයන්තෙන් නැත්තම් චිත්තචෛතසිකවල තියෙන අනිත්‍යතාවයක් මෙනෙහි කරලා අභ්‍යන්තර නාමයන්තින් උත් නිදහස් වෙනවා. මෙන්න මේ ප්‍රතිඵල විදියට යත්ත නාමංච රූපංච අශේෂං උපරොජ්ජති පාටිගං රූප සංඥාංච එත්තේ සාචිද්දතේ ජටංචිල සඳහන් කරනවා. මේ නාම රූප දෙකෙන්ම දුර වෙන දර්ශනයටපත් වෙනවා. ඒ නාම රූප දෙකෙන්ම නිදහස් වීම තමයි සම්පූර්ණ දුක නිදහස් වීම කියලා කියන්නේ. සම්පූර්ණ බුදුදහම කියන්නේ මේක පිනතුනි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන එකෙන් පටන් ගත්තා අපි. ආසංගනේ කොහොමද? නාම රූප පරිච්ඡේද ඥානය ඇති කරගෙන සම්පූර්ණයෙන්ම නාම රූප වලින් නැත්නම් නාම රූප විඥාන වලින් නැත්නම් රූපාදී ස්කන්ධ පංචකයෙන් එහෙමත් නැත්නම් චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කියන මෙන්න මේ ධාතු වලින් සම්පූර්ණව නිදහස් වෙන රාගක්කය දෝසක්කය මෝහක්කය කියපෝ රාග දේශ මෝහ සම්පූර්ණව දුරවන අනිමිත්ත ශුඤ්ඤතා අපහණයට කියන මෙන්න මේ සමාධීන්ට පත්වීම දක්වාම අපි මේ ආධ්‍යාත්ම ගමන් මඟ දිනු කරගන්නවා. ඉතින් මේක තමයි සම්පූර්ණම සදහම් මඟ කියලා කියන්නේ. අනේ සදහම් මඟ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම රැගෙන යන කාරණා හතරක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. මොනවද ඒ කාරණා හතර? ඒ හතර තමයි කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම පටිපත්තිය. මෙන්න මේ හතර පෘථග්ජන කෙනාට සීක වෙන්නත්, සීක පුද්ගලයාට අසීක වෙන්නත්, අසීක කෙනාට පිරිනිවන් තෙක් ලෝකෙට යහපතක් කරමින් සුවදායව වාසය කරන්නත් මෙන්න මේ කරුණු හතර උපකාරවත් වෙනවා. මේක තමයි අපේ ආධ්‍යාත්මික ගමන් මඟ ආලෝකවත් කරන සදානෝනේ වෙන පහන් හතරක් වගේ අපේ ගමන් මඟ ලස්සන කරනවා, ආලෝකවත් කරනවා, අපේ මඟ හතර විවර කළ දෙනවා. ඉතින් මෙන්න මේ ඔස්සේ යන ගමන් මඟේදී පින්වතුනි අපි ඒකාන්තයෙන් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ ධර්ම ශ්‍රවණය කිරීමම විමුක්තායත්නයක් වෙනවා. විමුක්තියට පත් වෙන අවස්ථාවක් වෙනවා. අපි හරියට ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ ධර්ම ශ්‍රවණය කරන මොහොත අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක්. අන්න ඒ තුලින්ම අපට ඒ ධර්ම ශ්‍රවණයම අපට නිවන් මඟක් නිවන් දොරටුවක් කරගන්න පුළුවන්. ඒ නිසා අප අද දවස් පුරාම ඉතාම අවධානයෙන් ධර්ම ශ්‍රවණය කරමු. ඒ අහන ධර්ම කාරණා හැකිතා නුවණින් මෙනෙහි කරමින් විශේෂයෙන්ම භාවනාව සඳහා අපි වැඩි කාලයක් අද දින කැපකරන්ටයි බලාපොරොත්තු වන්නේ. හොඳයි පින්වත්නි, අපි ආරම්භයේදී බුද්ධානුස්සති භාවනාව සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. මේ ලෝකේ පහළ වෙච්ච නුවණැති ප්‍රඥාවන්ත මහා කරුණාවෙන් හැබි ඒ උත්තරම මනුෂ්‍ය රත්නය සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ තිබුණා වූ අරහං ආදී ඒ උතුම් සම්බුදු ගුණ සිහිපත් කරමින් ඒ සම්බුදු ගුණ නැවත නැවතත් මෙනෙහි කරමින් ඒ ගුණය තුළම අපේ සිහිය සහ සතිය සමාධිය දිනු කරගනිමින් හිත එකඟ කර ගැනීමට අපි මේ භාවනා ක්‍රමය උපයෝගී කරගනිමු. පින්නතුන් ඒ සඳහා දැන් සෝදානම් වන්න අපි මුලින්ම බුද්ධානුස්සතියේ වඩන අවස්ථාව. පින්නතුනි, ඔබේ ශරීරය සැහැල්ලුවෙන් හොඳයි පින්නතුනි, අපි බුදුගුණ භාවනාවට සෝදානම් වෙමු. ශරීරය හොඳට සැහැල්ලුවෙන් ඍජුව තියාගන්න. වම්මත උඩින් දකුණු අත තියාගෙන හොඳට ශරීරය සැහැල්ලු කරගන්න. හොඳට සිහියෙන් ඉහළට ගැඹුරු හුස්මක් ගන්න. දවට සැහැල්ලුවෙන් පිට කරන්න. ගැඹුරු හුස්මක් ඉහළට ගන්න. මද වේලාවක් හුස්ම රඳවගෙන ඉඳලා හුස්ම හෙමින් පිට කරන්න. නැවත හොඳට ගැඹුරු හුස්මක් ඉහළට ගන්න. ටික වේලාවක් හුස්ම තබාගෙන ඉඳලා හෙමින් සැරේ හුස්ම පිට කරන්න. හොඳයි, තමන්ගේ සිහිය නාසය ආශ්‍රිතව වර්තමානය තුළ තියාගන්න මද වේලාවක්. හොඳයි, දැන් ඔබ අභියස බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගන්න. ඔබ දැකපු ලස්සන ප්‍රසන්නශීලී ප්‍රතිමා වහන්සේ නමක් සිහිපත් කරගන්න. සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ එදා බෝ මැඩදී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළ මොහොතෙහි වැඩ සිටින ආකාරය හොඳට මතක් කරගන්න. මං සරණ ගිය මගේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් සිය චිත්ත සන්තානය ඉහළටම දියුණු කරගත්තා වූ උත්තමයන් වහන්සේ. ඒ භාගතුන් වහන්සේ තුළ පැවතියා වූ අරහං ආදී ඒ උතුම් සම්බුදු ගුණය තුළ මගේ සිහිය සහ සමාධිය දියුණු කරගන්න අවස්ථාව. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහං ගුණෙන් යුක්තයි. රාගාදී සියලු කෙලෙස් දහම් දුරු කරලා සංසාරේහි අවිද්‍යාදී අර සිඳලලා ලෝක සත්‍යයන්ගේ සියලු පුද පූජාවන් වලට සුදුසෙක් වුණු ඒ උත්තමයන් වහන්සේට අපි අරහං කියලා කියනවා. අරහං අරහං අරහං අරහං අරහං අරහං මා සරණ ගිය මගේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ගුණේ යුක්තයි. වෙනත් වාහිර කිසිඳු ගුරුවරයෙකුගේ උපදේශයක් නොමැතිව දුක්ඛාදී චතුරාර්ය සත්‍ය උන්වහන්සේගේම නුවණින් ප්‍රත්‍යක්ෂ කළා. මෙන්න මේ ගුණයට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් යුක්තයි. උන්වහන්සේ විපස්සනා ඥානෙ, මනෝමය ඉන්ද්‍රිය ඥාන ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් යුක්ත වුණා. ඒ වගේම සීලය, ඉන්ද්‍රිය සංවරය, හිරි ඔත්තප්පාදී උතුම් වූ චරණ ධර්මයන්ගෙන යුක්ත වුණා. මේ ආකාරයට විද්‍යා චරණ ධර්මයන්ගෙන් යුක්ත ගුණය නිසා අපි බුදුරජාණන් වහන්සේට විද්‍යා චරණ සම්පන්න කියලා කියනවා. විද්‍යා චරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේ මා ඉදිරිපස සමාධි සුවයෙන් වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගෙන උන්වහන්සේ තුළ පැවති ඒ උතුම් සම්බුදු ගුණ මා සිහිපත් කරන අවස්ථාව. විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේ සුගත බුදුගුණේ යුක්තයි. මනාව ගමන් විලාසයක් සහ ඊටාම ප්‍රියශීලී භාෂා විලාසයක් භාවිත කළ නිසා බුදුරජාණන් වහන්සේට අපි කියනවා සුගත කියලා. යහපත් ගමන සහ ප්‍රියශීලී යහපත් වචනය නිසා බුදුරජාණන් වහන්සේ සුගත නමේ යුක්තයි. සුගතෝ සුගතෝ සුගතෝ සුගතෝ බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ බුදුගුණේ යුක්තයි. උන්වහන්සේ කාමලෝක, රූපලෝක, අරූපලෝක කියන මේ තුන් ලෝකය. එහෙමත් නැත්නම් සත්වලෝක, සංස්කාරලෝක, අවකාශලෝක කියන මේ ත්‍රිවිධ ලෝකය අතෙමුලක්සේ මැනවින් ප්‍රත්‍යක්ෂ කළා. ඒ භවයන්හි සත්‍යම් උපදින ආකාරයත්, ඒ භවයන්ගෙන් සත්‍යම් චුතවන ආකාරයත්, ඒ භූමීන් මේ අවකාශය තුල පිහිටිච්ච ආකාරයත්, චිත්තචෛතසික නිර්මාණය වන ආකාරයත් බුදුරජාණන් වහන්සේ මැනවින් ප්‍රත්‍යක්ෂ කළා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති මේ උතුම් බුදු ගුණයට අපි කියනවා ලෝකවිදූ කියලා. ලෝකවිදූ බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරතේ ගුණේ යුක්තයි. මෙලව හිටියා වූ සැඩපරස පුද්ගලයන් උන්වහන්සේ තුළ පැවති මහා කරුණාව හා මහා ප්‍රඥාදී ගුණයන්ගෙන් දමනය කළා. සැඩපරුෂ පුද්ගලයන් දෙවියන් බ්‍රහ්මයන් දමනය කිරීමේ මේ උතුම් ගුණයට අපි කියනවා අනුත්තර පුරිස ධම්ම සාරතිහ කියලා. අනුත්තරෝ පුරිස ධම්ම සාරති අනුත්තරෝ පුරිස ධම්ම සාරති අනුත්තරෝ පුරිස ධම්ම සාරති අනුත්තරෝ පුරිස ධම්ම සාරති අනුත්තරෝ පුරිස ධම්ම සාරති අනුත්තරෝ පුරිස ධම්ම සාරති බුදුරජාණන් වහන්සේට සත්තහා දේව මනුස්සානං කියලා කියනවා. උන්වහන්සේ දෙවියනටත් මිනිසුන්ටත් සුගතිගාමී මගහා නිවන් මඟ පැහැදිලි කළ වදාළ උතුම් ශාස්ත්‍රවරයාණන් වහන්සේ බවට පත් වුණා. මෙන්න මේ උතුම් බුදුගුණයට අපි කියනවා සත්තා දේව මනුස්සානං කියලා. සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සද්ධාදේව මනුස්සානං සත් ධාදේව මනුස්සානං බුදුරජාණන් වහන්සේ බුද්ධ කෙන ගුණේ යුක්තයි. දුක්ඛාදේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා වූ බුදුරජාණන් වහන්සේ ඒ ලෝක සත්‍යයට දේශනා කළා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති කියපු විදියට තමන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධය කළා වූ බුදුරජාණන් වහන්සේ ඒ දහම ලෝකයාගේ අවබෝධය සඳහා දේශනා කළා. මෙන්න මේ ගුණයට අපි කියනවා බුද්ධ කියලා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුදුරජාණන් වහන්සේ භගවා ගුණේ යුක්තයි. උන්වහන්සේ සසර පිළවා වූ දානාදී පාරමිතා ධම්මල අනුහසින් මෙලොව වැඩ සිටියා වූ භාග්‍ය සම්පන්න උත්තමයන් වහන්සේ බවට පත් වුණා. ඒ වගේම උන්වහන්සේ රාග, ద్వේෂ, මෝහ කියන මේ ප්‍රධාන අකුසල මූලයන් භග්න කළා, දුරු කළා. මෙන්න මේ සම්බුදු ගුණයට අපි කියනවා භගවා කියලා. ලෝකයන්ගේ අපමණ පුදසලකිරිවලට සම්බන්ධ වූ අපමණ පුදසලකිරිවලට සම්මානයට පාත්‍ර වූ රාගාදී භග්න කළා වූ මේ බුදුරජාණන් වහන්සේ භගවා ගුණේ යුක්තයි. භගවා භගවා භගවන් භගවන් භගවන් භගවන් බුදුරජාණන් වහන්සේ මා ඉදිරිපස වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගෙන උන්වහන්සේගේ චිත්තසංතානයේ පැවති ඒ උතුම් බුදු ගුණ එකිනෙකක් සිහිපත් කරන මොහොත අරහං විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවා භගවා බුද්ධෝ සත්තාදේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරතේ ලෝක විදෝ සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතේමය බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය සාදු සාදු සාදු සදහවත් වාසනාවන්ත පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් බුද්ධ අනුස්සති භාවනා වඩපු අවස්ථාව ධර්මයේ සඳහන් වන සම්සතලිස් කර්මස්ථාන අතර දසානුස්සති වලින් ප්‍රථම අනුස්සති භාවනා විදිහට දක්වන්නේ බුද්ධ අනුස්සති භාවනාව. මේ භාවනාව තුළින් බුදුරජාණන් වහන්සේගේ ගුණ එකිනෙකක් සිහිපත් කරන විට අපේ හිත කෙලෙසුන්ගෙන් දුර වෙලා හිත ඒක අරමුණක සමාධිමත් වෙනවා. අපේ හිත පිරිසුදු කරගැනීමේ භාවනා කමඨහනක් විදියටයි බුදුරජාණන් වහන්සේ මේ බුද්ධානුස්සතිය අපට හඳුන්වලා දුන්නේ. ඉතින් අපට ඉඩ ලැබෙන වෙලාව අනුව මේ භාවනා කමඨහන වඩන්න පුළුවන් නම් අපේ ජීවිතයේ ආධ්‍යාත්මික සතුට සමාධිය දිනු කරගන්නට ඒ උපකාරයක් වෙනවා. ඒ සමාධිමත් එක්ක සිටින් අපට ලෝක යථාර්ථය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන නැත්නම් ස්කන්ධ පංචකයේ සමුදය වය නුවණ දිනු කරගන්නට අපට ඒ උපකාරයක් වෙනවා. ඒ නිසා අපට ඉඩ ලැබෙන හැම වෙලාවකදීම බුදුගුණ බහන වඩන්නට අදිෂ්ඨාන කරගනිමු. මේ උතුම් කුසලයේ හේතුවෙන් අපගේ චිත්ත සමාධිය දිනු වෙලා ලෝකෝත්තර සත්‍ය අවබෝධ කරගන්නටත් මේ උතුම් කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, ඊළඟට අප බලාපොරොත්තු වන්නේ මෛත්‍රී භාවනා පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නට. බුදුදහමේ තියෙන සම 40 කර්මස්ථාන අතර ලෞකික කුසලයේ දිනු වෙන ඉහළම භාවනා කමඨාන විදියට සඳහන් වන්නේ මෛත්‍රී භාවනාව. ඒ තුළින් එකාතකින් අපේ චිත්ත සමාධිය දිනු වෙන අතරේදී අනෙක් පැතින් අපේ හිතේ කුසලයේ දිනු කරගන්නටත් එය ඉහළම පින්කමක් විදියට ධර්මයේ සඳහන් වෙනවා. දානමයම් පුණ්‍යකිරියවත්තු, සීලමයම් පුණ්‍යකිරියවත්තු, භාවනාමයම් පුණ්‍යකිරියවත්තු කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතර භාවනාව විදිහට සඳහන් කළා තියෙන්නේ මෛත්‍රී භාවනාව. ධර්මයේ සඳහන් වෙනවා දානංච සමචරයංච මෙත්ත චිත්තංච භාවේ කියලා. දානයත් සමචරියාව නම් වූ සීලයත් දක්වලා භාවනා විදිහට දක්වන්නේ මෛත්‍රී චින්තාව, මෛත්‍රී සිතුවිල්ල. මෙත්තා චේතුමිත සූත්‍රයේහි එහි ආනිසංසයිහිලීම දක්වලා තියෙනවා. මේ ලෝකයේ අප සිද්ධ කරන සියලුම ලෞකික කුසල් එක පැත්තක තියලා මෛත්‍රී භාවනා අනිත් පැත්තෙන් තිබොතින් ලෝකයේ කරන සියලුම පින්කම් වලින් පින්කම් සියල්ලක එක පැත්තකට ගත්තත් මෛත්‍රී භාවනාවෙන් 16 කලාවක්වත් 16 පංගුවක්වත් අර අනිත් සියලුම ලෞකික කුසල් ප්‍රමාණ කරන්න බෑ කියන එකයි සඳහන් වන්නේ. ඒ අනුව අපිට තාම පැහැදිලි මෛත්‍රිය එකාතකින් භාවනා කමටහන අනිත් අතෙන් ලෞකික කුසලයක්, ඒ වගේම සිත එක කරගැනීමේ භාවනාවක්, සාමාන්‍ය ජීවිතයේදී දෛනික ජීවිතයේදී ඕන සමග සුහදව ජීවත් වන්නට තියෙන එක්තරා ක්‍රමවේදයක්, අපේ හිතට මානසික පීඩා ගෙන දෙන දේශය දුරු කරගැනීමේහි උපක්‍රමයක්, මානසික ආතතිය දුරලීමේහි ක්‍රමවේදයක් වශයෙන් මෙන්ම අමනුෂ්‍යයන්ගේ හිත දිනාගෙන අමනුෂ්‍යයන්ගේ ප්‍රසාදය සලසා ගන්නට කාරණයක් විදියටත්, වහාම චිත සිත සමාධිමත් වන අරමුණක් විදියටත් බුදුදහමේ නොයෙක් තැන මේ ගැන අගය කළ තියෙනවා, වර්ණනා කළ තියෙනවා. අනේ නිසා අපි ඉඳ ලැබෙන හැම මොහොතකම මෛත්‍රී භාවනාව දිනු කරන්න උත්සාහ ගනිමු. අප මේ ඉන්න ස්ථානයේ ඉඳලා බාහිර ලෝකයේ සියලුම දෙනා සෝපත්ත්වා සෝපත්ත්වා කියන මෛත්‍රී සිතුවිල්ලෙන් අපේ හිත දියුණු කරගන්න පුළුවන් නම් එය සලකන්නේ බ්‍රහ්ම විහාරයක් විදියට. බමලව ජීවත් වන බ්‍රහ්මයන් ලෝකයේ ගෙරෙහි කරුණු හතරකින් සංග්‍රහ කරමින් කරුණු හතරක් දියුණු කරමින් වාසය කරනවා කියලා සඳහන් වෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ. මනුස්ස ලෝකයේ කිසියම් කෙනෙක් මෛත්‍රී චින්තාව බ්‍රහ්ම විහාරයක් විදියට භාවනා කමඨහනක් විදියට වඩනවා නම් අපට මේ මනුස්ස ලෝකයේ බ්‍රහ්ම ලෝකයක් කරගන්නට පුළුවන්. ශරීරයෙන් අපි මනුස්ස ලෝකයේ වාසය කළත් මනසින් අපට බ්‍රහ්මයන් වගේ වාසය කර හැකි ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ අපට මේ පෙන්වලා දුන්නේ. ඉතින් පින්වතුනි, ඉදි ලැබෙන අවස්ථාවවලදී මේ කමඨහන දිනු කරගන්න අපි අදිස්ථාන කරගන්න ගමන් මේ වෙලාවේ අපි ටික වේලාවක් අපට ලැබිලා තියෙන කාලය අනුව මෛත්‍රී භාවනා වඩනටයි අපි දැන් සෝදානම් වන්නේ. ඒ සඳහා ඔබේ කය ඔබට පහසු විදියට සැහැල්ලුවෙන් තබාගෙන ශරීරය ඍජුව තබාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන පහසු විදියට දැහැස පහළට හෝ අඩවන් කරගෙන නැත්තන් දැස් තියාගෙන අපි මේ මෛත්‍රී භාවනාවට සූදානම් වෙමු. ඔබ ඉන්නේ ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරන්න. හිස සිට පාදාන්තය දක්වා, දෙපා සිට හිස දක්වා ඔබ ඉන්න ඉරියව්ව මදක් සිහිපත් කරන්න. හොඳට ඉහළට උස්මක් අරගෙන මද වේලාවක් තියාගෙන හුස්ම පහළට යොමු කරමු. නැවත හොඳට හුස්මක් ඉහළට ගන්න. ටික වේලාවක් තියාගෙන ඉඳලා හෙමින් හුස්ම පිට කරන්න. හොඳට පහසුවෙන් හුස්ම ගන්න, ශරීරය සැහැල්ලු කරගන්න. නාසය ආශ්‍රිතව හිත තියාගෙන වර්තමානයේ තුල අපි අපේ හිත පාත්වා ගනිමු. එහෙම වර්තමානයේ තුල සතිමත් වෙන ගමන් මෛත්‍රී සිතිවිල්ලට අනුව අපි අපේ හිත සතිමත් කරන අවස්ථාව මේ ස්ථානයේ පටන් බාහිර ලෝකයේ පුරාම විහිදී සිටින සියලු සත්‍යෝ සුවපත්ත්වා කියන සිතිවිල්ල දිනු කරන අවස්ථාව. මෙම විහාරයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා.

පත්වෙත්වා. බටහිර දිසාවෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත්වෙත්වා, ශාන්ත සුවයට උතුරු දිසාවෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත්වෙත්වා, ශාන්ත සුවයට උඩ දිසාවෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත්වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා, යට දිසා වෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ලෝවැසි සියලු සත්වයන් මගේම දරුවන් දෙමෝපියන් සහෝදර සහෝදරියන් සේ දැකලා ඒ හැම දෙනාටම මා මෙත්සිතින් සෙත් පතනවා. හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය මම නිතර ප්‍රාර්ථනා කරනවා. මගේ පිට කියන වෙනසක් නැතුව ලෝවැසි සියලුම දෙනා මගේම දරුවන්සේ දකිමින් ඒ හැමට මෙත් සිතින් සෙත් පතනවා. සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා සම්බේ සන්තා භවන්තු වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට දුරට අපේ සිහිය නුවණ භාවිත කරමින් නිතරම භාවනා කමඨහනක මේන උත්සාහ කරන්නට ඕන. යතර විශේෂයෙන්ම බුදුගුණ භාවනාවට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනවා. එනිසා දකින අහන හැම දෙයක් ළඟදීම සියලු සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියන මේ සිතිවිල්ලම භාවිත කරන්නට අප අදිස්ථාන කරගනිමු. ඉතින් දැන් තව ටික වේලාවකින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සම්බුද්ධ පූජාව පවත්වනවා. ඒ සඳහා පින්තුන්ට අනුශාසනා කරාවි. ඊන්පසුව අපි දහවල් දානෙ වළඳලා ඉන් අනතුරුව ඊළඟ වැඩසටහන් අප ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔබ ඒ සඳහා සහභාගී වෙනවා කියලා ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ කටයුතු එහෙම සංවිධානය කරලා සම්පූර්ණ කරගෙන අද දින ඉතාම අර්ථවත් විදියට මේ ආධ්‍යාත්මික ජීවිතය ගත කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නිම්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේති පානිනෝ. හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි.